හත්වන පරිච්ඡේදය සත්තා දේව මනුසානං සම්බුදු ගුණය. දිට්ඨ ධම්මික සම්පරායික පරමත්තේහි යතාරහං අනුසාසතිති සත්තා. මෙලොව අර්ථේ පිණිසත් පරලොව අර්ථේ පිණිසත් නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථේ පිණිසත් යන මේ තුන් වැදෑරුම් අර්ථයන් අතුරෙන් යමෙක් යම් අර්ථයක් සඳහා සුදුසු වන්නේද ඒ ඒ අර්ථයෙහිලා අනුශාසනා කරන හේයින්ද පිහිටුවන හේයින්ද සත්තායයි කියනු ලැබේ. මේ සත්තා යන වචනේ පරිසමාප්ත අර්ථයයි. අතීතයෙහිද අරක සුනෙත්ත නිගණ්ඨනාත පුත්ත ආදී අප්‍රමාණ ශාස්ත්‍රූහු ලොව පහළ වූහ. දැනුදු පහළ වෙති. අනාගතයෙහිද පහළ වන්නාහ. එහෙත් අරහත් සම්මා සම්බුදුවරයෙකු විනා වචනේ පරිසමාප්තාර්ථයෙහිලා ගැනෙන කිසිදු ශාස්ත්‍රූවරයෙක් ලොව විද්‍යමාන නොවේ. සම්මා සම්බුදුන් හැර එලෙස පහළ වන්නා වූ ශාස්ත්‍රූන් වහන්සේලා පස් දෙනෙකු පිළිබඳ විග්‍රහයක් අංගුත්තර නිකායේ පංචක නිපාතේහි බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළහ. මොග්ගල්ලාණය. අපිරිසිදු සිල් ඇති ශාස්ත්‍රූවරයෙක් ඇත. ඔහු අපිරිසිදු සිල් ඇතියේම පිරිසිදු සිල් ඇතීමී ප්‍රතිඥා කරයි. එහෙත් ඔහුගේ ශ්‍රාවකයෝ ඒ ශාස්ත්‍රූතමේ අපිරිසිදු සිල් ඇතියේම පිරිසිදු සිල් ඇතියේ යැයි කියන බව දනිත්. එසේ වුවත් ශාස්ත්‍රූතමේ ගිහියන්ගෙන් යැපෙන බව දන්නා ශ්‍රාවකයෝ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඒ බව ප්‍රකට නොකරමින් ආරක්ෂා කෙරෙති. ඔහුගේ ක්‍රියාවෙන්ම ඔහු ප්‍රකට වන්නේය. ශ්‍රාවකයෝ මේ ශාස්ත්‍රූන් වහන්සේ සීලයෙන් රක්නාහ. ශාස්ත්‍රූතමේද ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාව පතන්නේය. අපිරිසිදු ආජීව ඇති ශාස්ත්‍රූවරයෙක් ඇත. ඔහු අපිරිසිදු ආජීව ඇතියේම පිරිසිදු ආජීවය පිළින කරයි. එහෙත් ශ්‍රාවකයෝ ඔහු අපිරිසිදු ආජීව ඇති බව දනිත්. එසේ වුවත් ශාස්ත්‍රූවරයා ගිහියන් නිසා යැපෙන බව දන්නා ශ්‍රාවකයෝ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඒ බව ප්‍රකට නොකරමින් ආරක්ෂා කරයි. ඔහුගේ ක්‍රියාවෙන්ම ඔහු ප්‍රකට වන්නේය. ශ්‍රාවකයෝ මේ ශාස්ත්‍රූවරයා ආජීවයෙන් රක්නාහ. ශාස්ත්‍රූතමේද ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාව පතන්නේය. අපිරිසිදු ධර්ම දේශනා ඇති ශාස්ත්‍රූවරයෙක් වෙයි. ශ්‍රාවකයෝ මේ ශාස්ත්‍රූවරයා ආරක්ෂා කරන්නාහ. ශාස්ත්‍රූතමේද ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාව පතන්නේය. අපිරිසිදු ව්‍යාකරණ කතා ඇති ශාස්ත්‍රූවරයෙක් වෙයි. ශ්‍රාවකයෝ මේ ශාස්ත්‍රූවරයා ආරක්ෂා කරන්නාහ. ශාස්ත්‍රූතමේද ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාව පතන්නේය. අපිරිසිදු ඥාන දර්ශන ඇති ශාස්ත්‍රූවරයෙක් වෙයි. ශ්‍රාවකයෝ මේ ශාස්ත්‍රූවරයා ආරක්ෂා කරන්නාහ. ශාස්ත්‍රූතමේද ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාව පතන්නේය. මෙසේ එම ශාස්ත්‍රූන් පස් දෙනා කවරකුදැයි ප්‍රකට කළ බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන, මම වනාහි පිරිසිදු සිල් ඇතියෙම්ම පිරිසිදු සිල් ඇත්තෙමි, පිළින කරමි. සව්වෝ මා ශීලයෙන් ආරක්ෂා නොකරන්නාහ. මමද ශීලයේ හේතුවෙන් සව්වන්ගෙන් ආරක්ෂාව නොපතමි. මම වනාහි පිරිසිදු ආජීවය ඇත්තියෙමි, පිරිසිදු ආජීව ඇතියෙමි, පිළින කරමි. සව්වෝ මා ආජීවයෙන් ආරක්ෂා නොකරන්නාහ. මමද සව්වන්ගෙන් ආරක්ෂා නොපතමි. මම පිරිසිදු ධර්ම දේශනා ඇතියෙම්ම පිරිසිදු ධර්ම දේශනා ඇතියෙමි, පිළින කරමි. සව්වෝ මා ධර්ම දේශනා හේතුවෙන් ආරක්ෂා නොකරන්නාහ. මමද සව්වන්ගෙන් ආරක්ෂාව නොපතමි. මම පිරිසිදු කතා ඇතියෙම්ම පිරිසිදු කතා ඇතිනෙමි පිළින කරමි. සව්වෝ පිරිසිදු කතා හේතුවෙන් මා ආරක්ෂා නොකරන්නාහ. මමද සව්වන්ගේ ආරක්ෂාව නොපතමි. මම පිරිසිදු ඥාන දර්ශන ඇතියෙම් පිරිසිදු ඥාන දර්ශන ඇතියෙමි පිළින කරමි. සව්වෝ ඥාන දර්ශන හේතුවෙන් මා ආරක්ෂා නොකරන්නාහ. මමද සව්වන්ගේ ආරක්ෂාව නොපතමි. සම්මා සම්බුදු වූ ශාස්ත්‍රූන් වහන්සේගේ නිර්මල බව විවරණය කළ සේක. මෙසේ ශීල, ආජීව, ධර්මදේශනා, කතා ව්‍යාකරණ හා ඥාන දර්ශන යන පංච පාරිශුද්ධීන්ගෙන් හා අනුත්තර පුරිස ධම්මසාරති ගුණයෙන් කියන ලද තුන් සී වටනින් පිරිපුන් ඒ භාග්‍යතුන් වහන්සේ දෙවි මිනිසුන් සහිත ලෝකයාට දිට්ඨ ධම්මික සම්පරායික පරමර්ථ යන ත්‍රිවිධාර්ථේහිලා අනුශාසනා කළහ. දෙවි මිනිසුන් සහිත ලෝකයා උන්වහන්සේගේ අනුශාසනාවට කන් යොමු කළහ. අසනු කැමැති වූහ. ශාස්ත්‍රු ශාසනයේ නොඉක්ම වූහ. ත්‍රිවිධාර්ථයන් ප්‍රත්‍යක්ෂ කළහ. එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ සත්තා දේව මනුස්සානං නම් වූසේක. දෙවි මිනිසුන්ට ශාස්ත්‍රු වූ භාග්‍යවතුන් වහන්සේ සත්වයාගේ ආශය, අනුශය, අධිමුක්ති ආදිය මනාව දන්නා බැවින් මුළුමහත් සත්ව සංහතියම එක්වර නිවන් නොදකින නියාවද දන්නාහ. නිවන් ඵල පසක් කිරීමට තරම් සද්දාදී ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරා නොගිය සත්වයන්ට මේ අත්භවේදී විෂමචර්යානම් වූ අධර්මචර්යාව දුරුකරන අයුරුත් සමචර්යාව නම් වූ ධර්මචර්යාව දියුණුවන අයුරුනුත් කරනු ලබන අනුශාසනාව ඔවුන්ගේ මෙලොව හා පරලොව යන උභයාර්ථ සිද්ධියම සලසන්නේය. ඒ අනුශාසනාව අනුව පිළිපදින්නහුගේ සසර දුක් කෙලවර කිරීමද එතනින්ම සිදුවන්නේය. තමා පණ්ඩිත යකැයි සිතාගත් සච්චක නිගණ්ඨ පුත්‍ර දමනය මීට නිදර්ශකයකි. බුදුරදුන් සච්චක නැමැති නිගණ්ඨ ශ්‍රාවකයා නිසා සිදු කළ සූත්‍ර දේශනා දෙකකි. එහෙත් ඔහු මගඵල අධිගමයක් නොකළේය. පැවිදි වීමක්ද නොවීය. අඩුතරමින් තෙරුවන් සරණ ගියේද නැත. එනමුත් සච්චක තෙමේ 200 වසරක් ඇවෑමෙන් ලක්දිව ඉපද කාලබුද්ධ රක්කිත නමින් පැවිදිව අරහත් ඵලයට පත්වන බව දකිමින් ඔහුට අනුශාසනා කළ බව මහා සච්චක සූත්‍ර අටුවාව පවසයි. තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යම් අනුශාසනාවක් හේතු කොටගෙන දෙවි මිනිසුන් සහිත ලෝකයා උභයාර්ථයන් වේවා පරමාර්ථේ හෙවත් නිවනාර්ථයන් වේවා වැඩසලසා ගන්නේ වේද? එසේ වූ අනුශාසනාවම උන්වහන්සේගේ අනුශාසනීය ප්‍රාතිහාර්ය වේ. ආශය, අනුශයාදී වශයෙන් සත්වයාගේ సంతානය දැන ඔවුනොවුන්ට ගෝචර ආකාරයන් ඒ ඒ ආකාරයෙහිලා සත්වයා මෙහෙයවන බැවින් භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූය හෙවත් සත්තා දේව මනුස්සානං යැයි කියනු ලැබේ. බුදුපියාණන් වහන්සේ සිය ඖරස පුත්‍ර පුංචි රාහුල හිමියන් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිලක්ෂණේහිලා පිළිවෙලින් හික්ම වූ අයුරු බුදුරදුන්ගේ සත්තා දේව මනුස්සානං ගුණය මැනවින් පිළිබිඹු කරවන්නකි. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රෙහි රාහුල හිමියන් ශීලේහිලා හික්මවන අයුරු සිත් ගන්නා සුළුය. සීල ශික්ෂාවෙන් හික්ම වූ අයුරු තථාගතයන් වහන්සේ වේළුවනාරාමේහි වැඩවසන සමයක රාහුල හිමියෝ එහි අම්බලට්ටිකා නම් පහයෙහි වැඩ විසූහ. ඵල සමවති නැගී සිටි බුදුරජාණන් වහන්සේ සිය පුත් රාහුල හිමියන් දකිනු පිණිස එහි වැඩම කළහ. බුදු පියාණන් වහන්සේ වැඩම කරනු දුරදීම දුටු රාහුල හිමියෝ උන්වහන්සේ උදෙසා අසුන් පනවා දෙපා දෙවීමට පැන් දෙපිළියෙල කළහ. බුදු පියාණෝ පැන වූ අස්නෙහි වැඩහිඳ පා දෙවූ සේක. ඉතිරි දිය ස්වල්පයක් බඳුනෙහිම තිබෙන්නට ඉඩහළ බුදු පියාණන් වහන්සේ, රාහුල, මේ භාජනයෙහි තියෙන දිය ස්වල්පය පෙනේ දැයි සිය පුතණුවන්ගෙන් අසා වදාළහ. එසේය බුදු පියාණෙනි, පුතුගේ පිළිතුර විය. රාහුලේනි, යමෙක් දැන දැන බොරු කීමෙහිලා ලැජ්ජා නැතිවේ නම් ඔහුගේ ශ්‍රමණ බව මේ දිය ස්වල්පයක් රැඳී ඇති භාජනයමෙන් ඉතා ස්වල්ප බවද දැනගන්නැයි පවසා ඒ ස්වල්ප වූ දිය ටිකත් භාජනයෙන් ඉවත් කොට, රාහුල, මේ ඉවත් කළ ජලය ඇති භාජනයේ තිබෙන දිය බිඳු කිහිපය පෙනෙන්නේ දැයි ඇසූහ. එසේ ය බුදු පියාණනි, රාහුල බුදු පුතුගේ පිළිතුර විය. රාහුල, යමෙකු දැන දැන බොරු කීමෙහි ලැජ්ජා නැත්නම් ඔහු ශ්‍රමණ බවින් ඉවත් වූවා වැනියයි දැනගන්නැයි බුදුරදහු වදාළහ. නැවතද දියබඳුන යටිකුරු කළ බුදු හිමියෝ මේ යටිකුරු කළ දියබඳුන පෙනෙන්නේ දැයි විමසූ විට, එසේ ය බුදු පියාණෙනි, රාහුල හිමියෝ පිළිතුරු දුන්හ. රාහුල, යමෙක් බොරු කීමෙහි ලැජ්ජා නැත්නම් ඔහුගේ ශ්‍රවණ බව මේ යටිකුරු කළ භාජනය වැනියයි පවසා එම භාජනය නැවතත් උඩුකුරු කරමින්, රාහුල, මේ මුළුමනින්ම හිස්සු උඩුකුරු කළ දියබඳුන පෙනෙන්නේද? යමෙක් දැන දැන බොරු කීමෙහි ලැජ්ජා නැත්නම් ඔවුන්ගේ ශ්‍රමණ ධර්මයේ හිස්සු වූවක් තුච්ච වූවක් බව දැනගන්නයි වදාළහ. රාහුල, යුදවැදුණු හස්තිරාජයා කොතරම් කන් සෙලෙව්වත් පසුකය හා ඉදිරිකය එහා මෙහා කළත් වේගයෙන් වල්ගේ සෙලෙව්වත් උගේ සොඬ හකුලාගෙන සිටින තාක් ඇතු රජු වෙනුවෙන් ජීවිතය අත්හළේ යැයි රජු හෝ ඇත්ගෝ හෝ නොසිතන්නේය. යම් විටක ඇතු සොඬවැල ක්‍රියාවට නැංවූයේ වේද එවිට ඇතු රජු වෙනුවෙන් සිය ජීවිතය හළ බව රජුද ඇත්ගෝද දැනගන්නාහ. හොඬ මුදාහළ රාජ හස්තියාට නොකළ හැකි අපරාධයක් නැත්තාසේ දැන දැන බොරු කීමෙහි ලැජ්ජා නැත්තහුට ලෝකයේ නොකළ හැකි පාපයක් නැත. එබැවින් සෙල්ලමට හෝ බොරු නොකියන අයුරින් හික්මෙන්නට උපදෙස් දී කය වචන සිත යන තුන් දොර රකිණු පිණිස ඒ භගවත් බුදු පියාණෝ රහල් පොඩි හිමියන්ට මෙසේ වදාළ සේක. කැඩපතක ප්‍රයෝජනය කුමක්ද රාහුල? පිරික්සීමයි බුදු පියාණෙනි. එමෙන්ම රාහුල, ඔබ කයින් කටයුතු කරන විට හොඳින් පිරික්සමින් ඒ කරන්න. පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං. වචනෙන් කටයුතු කරනකොටත් හොඳින් පිරික්සමින් ඒ කරන්න. පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං. මනසින් කටයුතු කරන විටත් හොඳින් පරිස්සමින් ඒ කරන්න. පච්චවෙක්කිත්වා මනසා කම්මං කාතබ්බං. රාහුල, ඔබ ඔබේ කාය කර්මය, වචී කර්මය හෝ මනෝ කර්මය මෙසේ පිරික්සමින් ක්‍රියාවට නංවන්න. ඔබ කයින් යම් කර්මයක් කරන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ කිරීමට පළමු මා මේ කරන්නට බලාපොරොත්තු වෙන කාය කර්මය මාහට දුක් පිනිස වේවිද, අනුන්ට දුක් පිනිස වේවිද දෙපසටම දුක් පිණිස වේවිදැයි නැවත නැවත පිරික්සා බලන්න. එසේ පිරික්සද්දී ඔබට මාගේ මේ කාය කර්මය මාහටත් අන් අයහටත් දුක් පිණිස පවතින බව වැටහෙයිනම් ඒ කර්ම අකුසල කර්මයක් දුක් විපාක ගෙන දෙන්නක් යන බව දැන ඒ කර්මය කිරීමෙන් වළකින්න. ඔබ කරන්නට බලාපොරොත්තු වන කාය කර්මය පිරික්සද්දී ඒ ඔබට දුක් පිණිස නොවන්නේය අන් අයට දුක් පිණිස නොවන්නේයයි වැටහෙනම් එය සුව විපාක ඇති කුසල කර්මයක් බව දැනගන්න. එවන් කර්ම යලි යලිත් සිදු කරන්න. ඔබ යම් කර්මයක් කරමින් පවතිනම් ඒ අවස්ථාවේදීද පිරික්සා බලන්න. ඔබ කරන ක්‍රියාව ඔබ හට දුක් පිණිස පවතින්නක් නම් අනුන්ටද දුක් පිණිස පවතින්නක් නම් ඒ කාය කර්මය නොකළ යුතුය. ඔබ ඒ කාය කර්මය දෙපසටම යහපත පිණිස වේ නම් එය සුව වඩන කුසල කර්මයක් බව දැන එවන් කාය කර්ම යලි යලිත් සිදු කරන්න. ඔබ යම් කාය කර්මයක් සිදුකොට අවසන් වීද එසේ වුවත් ඉන් පසුව හෝ පිරික්සා විමසන්න. මාකල කාය කර්මය මට දුක් පිණිස වේද අනුන්ට දුක් පිණිස වේද කියා එසේ දෙපසටම දුක් පිණිස වන බව හැඟේ නම් ඒ කල වැරදි කාය කර්මය නුවණැති අන් අයකු ඉදිරියේ හෙලිකොට නැවත එවන් කර්ම නොකිරීම පිණිස සංවර වෙන්න. මේ කල කර්මය දෙපසටම සුවගෙන දේ නම් ඒ කර්මය සුව විපාක ගෙන දෙන කුසල කර්මයක්ම යන වග දැන ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් දිවා රාත්‍රී වාසය කරන්න. වාග් කර්මේහි හෝ මනෝ කර්මේහිද මේ අයුරින්ම දත යුතුය. මෙසේ සීල සංවරය පිණිස උපදෙස් දී තවදුරටත් සිය පුත් රාහුල හිමියන් දිරිගන්වමින් රාහුල අතීතයේ සිටි යම් ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම පිරිසිදු කළේ නම් මෙසේ පිරික්සා පිරික්සා පිරිසිදු කළේය. අනාගතයේ යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වේද හේ කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම පිරිසිදු කරන්නේ නම් මෙසේ පිරික්සා පිරික්සා පිරිසිදු කරන්නේය. මෙකල්හි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම පිරිසිදු කෙරෙත් නම් ඒ සැවොම මෙසේ පිරික්සා පිරික්සා තුන්දොර පිරිසිදු කෙරෙති වදාළහ. මේ ඒ භාග්‍යවතුන් වහන්සේ සිය පුත් රාහුල හිමියන්ට ශීල ශික්ෂායෙහිලා අනුශාසනා කළ අයුරුයි. සමාධි ශික්ෂාවේ හික්ම වූ අයුරු දිනක් රාහුල පුංචි හාමුදුරුවෝ බුදුපියන් වහන්සේ පෙරට කොට පිටිසුඟා වැඩියහ. එකල්හි රාහුල හිමියන් ඇමතු බුදුපියාණෝ රාහුල ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඕලාරික වේවා සුකුම වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීතේහි වේවා වර්තමානයේහි වේවා අනාගතයේහි වේවා යම් රූපයක් ඇද්ද ඒ හැම මගේ නොවේයි මම නොවෙමි මාගේ ආත්මය නොවේ යයි මනා නුවණින් ඇති සැටියෙන් දැක්ක යුතුයි වදාළහ. බුදුපියාණෙනි එසේ දැක්ක යුත්තේ රූපය පමණක් දැයි රාහුල හිමියන් විමසූ විට නැත රාහුල රූපය පමණක් නොවේයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ යන සියල්ල පිළිබඳවම මෙසේ දැක්ක යුතුයයි වදාළහ. බුදුපියාණන් වහන්සේ මෙවන් අවවාදයකින් අවවාද කළ විට තවත් මොන පිළිසිගායමක් දැයි සිතූ කුඩා රාහුල හිමියෝ එහිම නැවතී එක්තරා රුක් මුලකට ගොස් කය ඍජු කොට තබා පළඟක් බැඳගෙන භාවනාවට වැඩ වුන්හ. භාවනාවෙහි යෙදෙන රාහුල හිමියන් දුටු සැරියුත් මහානා හිමියෝ, රාහුල, ආනාපාන සතිය වඩන්න නැවත නැවත පුරුදු කළ ආනාපාන සතිය බොහෝ අනුසස් වන්නේ යැයි වදාළහ. සවස් වේලෙහි ඵල සමවතින් නැගී සිටි රාහුල හිමියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, බුදු පියාණෙනි, කොයි ආකාරයෙන් වැඩු ආනාපාන සතිය මහත් ඵල වේද, මහත් අනුසස් වේදයි විමසූහ. රාහුල, කෙස්, ලොම්, නියදත්, සිවි මස්, නහර ඇට ඇට මිදුළු, වකුගඩු, හදමස්, අක්මා, දළඹු, බඩදිව, පපු මස, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර හා තවත් තමා පිළිබඳ වූ මහා භූතයන් නිසා හටගත් යම් ගොරෝසු ස්වභාවයේ රූපයක් වේද, ආධ්‍යාත්මික පටවී ධාතු නම් වූ ඒ සියලු රූපයත්, යම් බාහිර පටවී ධාතුවක් වේද, ඒ සියල්ලත් මගේ නොවේය, මම නොවේයි, මගේ ආත්මය නොවේයයි මනා නුවණින් යුතු සැටියෙන් දැක්ක යුතුය. මෙසේ නුවණින් දැක පටවී ධාතුවෙහි කලකිරිය යුතුය, සිත් නොඇලවිය යුතුය. පිත සෙමසරව, ලේ, සෝදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුළු, මුත්‍රා වශයෙන් යුෂභාව ලක්ෂණයක් යුතු තමා පිළිබඳ යම් ආපෝධාතුවක් වේද, මේ ආධ්‍යාත්මික ආපෝධාතුවයි. බාහිර වූ යම් ආපෝධාතුවක් වේද, ඒ සියල්ල මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ යැයි ඇතිස්ටියෙන් මනා නුවණින් දැක ආපෝධාතුවෙහි කලකිරිය යුතුය, සිත් නොඇලවිය යුතුය. කිපුණු යම් තේජෝ ස්වභාවයකින් මේ ශරීරය තැවේද, කයේ දිරා යෑමක් වේද, කය දැවේද, අනුභව කරන ලද යම් ආහාරයක් දිරවීමට යේද, ඒ තේජෝ ධාතුව ඇතුළු තමා අයත් යම් තේජෝ ධාතුවක් වේද, ඒ ආධ්‍යාත්මික තේජෝ ධාතුවත් යම් බාහිර තේජෝ ධාතුවක් වේද, ඒ සියල්ලත් මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ යැයි ඇතිසැටියෙන් මනා නුවණින් දැක තේජෝ ධාතුවෙහි කලකිරිය යුතුය, සිත් නොඇලවිය යුතුය. උඩට නැගෙන වාතය, යටට බස්නා වාතය, බඩවැල් තුල ඇති වාතය, බඩවැලින් බහැර ඇති වාතය, අඟපසඟ හැසිරවීම අනුව ගිය වාතය, ආශ්වාස වාතය හා ප්‍රාශ්වාස වාතය යන යම් අයුරකින් තමා පිළිබඳ වූ යම් වායෝ ධාතුවක් වේද, ඒ ආධ්‍යාත්මික වූ වායෝ ධාතුවත් යම් බාහිර වූ වායෝ ධාතුවක් වේද, ඒ සියලු වායෝ ධාතුවත් මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ යැයි නුවණින් දැන ආපෝ ධාතුවෙහි කලකිරිය යුතුය, සිත් නොඇලවිය යුතුය. කන් සිදුර, නාසා සිදුර, මුව සිදුර, කනබොන දෑ ඇතුළු වන්නා වූ, රැඳී සිටින්නා වූත්, නික්ම යන්නා වූත්, අදෝමුඛ යම් ආකාශ ස්වභාවයක් වේද, තමා අයත් මේ ආකාශ ධාතුවක් වේද, මේ ආධ්‍යාත්මික වූත් ආකාශ ධාතුවත් යම් බාහිර ආකාශ ධාතුවක් වේද, එයත් මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ යැයි ඇතිසැටියෙන් නුවණින් දත යුතුය. එසේ දැක ආකාශ ධාතුවෙහි කලකිරිය යුතුය, සිත් නොඇලවිය යුතුය. රාහුල, මහා පෘථිවියේ අපවිත්‍ර දෑ දැමුවත්, පවිත්‍ර දෑ දැමුවත්, මහා පෘථිවියේ ඒහා ඇලීමක් හෝ ගැටීමක් හෝ පිළිකුලක් හෝ ඇති නොවන්නාසේ පෘථිවිය හා සමකොට භාවනා කළ යුතුය. පතවි සමං රාහුල භාවනං භාවේහි. එසේ බවුන් වඩන ඔබට ඔබේ සිතේ හටගන්නා වූ ඉෂ්ට අනිෂ්ට අරමුණු වලින් පීඩාවක් නොවන්නේය. රාහුල, ආප ස්වභාවය පවිත්‍ර අපවිත්‍ර සියල්ල සෝදා හරින්නාසේ ආපය සමකොට බවුන් වඩන්න. ආපෝ සමං රාහුල භාවනම් භාවේහි. එසේ බවුන් වඩන ඔබේ සිතෙහි ඇතිවන ඉටු අනිටු අරමුණු වලින් ඔබට පීඩා නොවන්නේය. රාහුල, තේජස එනම් ගින්න පවිත්‍ර අපවිත්‍ර සියල්ල දවාලන්නාසේ තේජස සමකොට බවුන් වඩන්න. තේජෝ සමං රාහුල භාවනම් භාවේහි. එසේ බවුන් වඩන ඔබට ඔබේ සිතෙහි හටගන්නා වූ ඉටු අනිටු අරමුණු වලින් පීඩාවක් නොවන්නේය. රාහුල, වායුව පවිත්‍ර අපවිත්‍ර සියල්ල කරා හමායේද. එසේම රාහුල, වායුව සමව බවුන් වඩන්න. වායෝ සමං රාහුල භාවනම් භාවේහි. එසේ බවුන් වඩන ඔබේ සිතෙහි හටගන්නා වූ යම් ඉටු අනිටු අරමුණු වේද ඉන් ඔබට පීඩා නොවන්නේය. රාහුල, අහස කිසිදු තැනක නොපිහිටියේ යම්සේද එසේ අහස සමකොට බවුන් වඩන්න. ආකාශ සමං රාහුල භාවනම් භාවේහි. එසේ බවුන් වඩන ඔබට ඔබේ සිතෙහි හටගන්නා වූ යම් ඉටු අනිටු අරමුණක් වේද ඉන් ඔබට පීඩා නොවන්නේය. රාහුල, මෛත්‍රී භාවනාව වඩන්න. මෙත්තං රාහුල භාවනම් භාවේහි. මෛත්‍රී භාවනාව වඩන ඔබේ යම් ව්‍යාපාදයක් වේද එය ප්‍රහීන වන්නේය. රාහුල, කරුණා භාවනාව වඩන්න. කරුණං රාහුල භාවනම් භාවේහි. කරුණා භාවනාව වඩන ඔබේ යම් විහිංසාවක් වේද එය ප්‍රහීන වන්නේය. රාහුල, මුදිතා භාවනාව වඩන්න. මුදිතං රාහුල භාවනම් භාවේහි. මුදිතා භාවනාව වඩන ඔබේ යම් අධි කුසල ධර්මයන්හි නොකමැති බවක් උකටලී බවක් වේද එය පහව යන්නේය. රාහුල, උපේක්ෂා භාවනාව වඩන්න. උපෙක්ඛං රාහුල භාවනම් භාවේහි. උපේක්ෂා භාවනාව වඩන ඔබට යම් පටිගයක් තරහක් වේද එය පහව යන්නේය. රාහුල, අසුභ භාවනාව වඩන්න. අසුභං රාහුල භාවනම් භාවේහි. අසුභ භාවනා වඩන ඔබේ යම් රාගයක් වේද එය පහවන්නේය. රාහුල, අනිච්ච සංඥා භාවනා වඩන්න. අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි. අනිච්ච සංඥා වඩන ඔබේ මානයක් වේද එය ප්‍රහීන වන්නේය. රාහුල, ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතින් රාහුල භාවනං භාවේහි. පුරුදු කරන ලද නැවත නැවත පුරුදු කරන ලද ආනාපාන සතිය මහත්ඵල වේ, මහා අනුසස් ඇත්තේ වේ. ආනාපාන සති භාවනාව. රාහුල, මෙසස්නෙහි මහන, අරණට හෝ රුක් මුලකට හෝ සෙනසුනකට ගියේ ඍජු කය ඇතිව බැඳගත් පළඟින් යුතුව සිහිය කර්මස්ථානාභිමුඛ කොට ආශ්වාස ප්‍රාශ්වාසයන්හි යොමු කළ සිත් ඇතිව සිහියෙන් ආශ්වාස කෙරෙයි, සිහියෙන් ප්‍රාශ්වාස කෙරෙයි. දීර්ඝ කොට ආශ්වාස කරන්නේ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමි. එළඹ සිටි සිහියෙන් හා නුවණින් දනි. දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ මී දනි. ලුහුඬුව ආශ්වාස කරන්නේ ලුහුඬුව ආශ්වාස කරමි දනි. ලුහුඬුව ප්‍රාශ්වාස කරන්නේ ලුහුඬුව ප්‍රාශ්වාස කරන්නේ මී දනි. සියලු ආශ්වාස ප්‍රාශ්වාස කය පඨවි ආදී සතර මහා භූත කායයන්ගෙන් ආශ්වාස ප්‍රාශ්වාසය වායෝ ධාතු කාය වන බැවින් එම වායෝ ධාතුව වින්දනය කරමින් ආශ්වාස කරමි දනි. ප්‍රාශ්වාස වායෝ ධාතු කාය වින්දනය කරමින් ප්‍රාශ්වාස කරමි දනගනි. සංසිඳීමට යන්නා වූ ආශ්වාස වායෝ ධාතු කාය සංසිඳවන්නේ මේ එහි හික්මෙනුයේ ආශ්වාස කරයි. සංසිඳීමට යන්නා වූ ප්‍රාශ්වාස කාය සංසිඳවන්නේ මේ එහි හික්මෙනුයේ ප්‍රාශ්වාස කරයි. ආශ්වාස ප්‍රාශ්වාස කය සංසිඳීමෙන් හටගන්නා වූ ප්‍රීතිය වින්දනය කරමින් ආශ්වාස කරමි හික්මෙයි. ප්‍රීතිය වින්දනය කරමින් ප්‍රාශ්වාස කරමි හික්මෙයි. ආශ්වාස ප්‍රාශ්වාස කය සංසිඳීමෙන් හටගන්නා වූ සුඛය විඳිමින් ආශ්වාස කරමි හික්මෙයි. සුඛය වින්දනය කරමින් ප්‍රාශ්වාස කරමි හික්මෙයි. චිත්ත සංකාරණම් වූ ප්‍රීතිහා සුඛ වේදනාවන් විඳිනුයේයි දනිමින් ආශ්වාස කරමි හික්මෙයි. ප්‍රීති සුඛ වේදනාවන් විඳිනුයේදයි දනිමින් ප්‍රාශ්වාස කරමි හික්මෙයි. චිත්ත සංකාරයන් වූ ප්‍රීති සුඛ වේදනා සංසිඳවනුයේ චිත්ත සංකාර සංසිඳවමින් ආශ්වාස කරමි හික්මෙයි. චිත්ත සංකාර සංසිඳවමින් ප්‍රාශ්වාස කරමි හික්මෙයි. සංසිඳිනු ප්‍රීති සුඛ වේදනා සහිත ධ්‍යාන චිත්තය දනිමින් චිත්තපටි සංවේදීව ආශ්වාස කරමි හික්මෙයි. ධ්‍යාන චිත්තය දනිමින් ප්‍රාශ්වාස කරමි හික්මෙයි. ධ්‍යානයෙන් සිත ප්‍රමුදිත කරමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. ධ්‍යානයෙන් සිත ප්‍රමුදිත කරමින් ප්‍රාශ්වාස කරමි හික්මෙයි. ධ්‍යානයෙහි සිත පිහිටුවමින් ආශ්වාස කරනුයේ හික්මෙයි. ධ්‍යානයෙහි සිත පිහිටුවමි ප්‍රාශ්වාස කරනුයේ හික්මෙයි. ධ්‍යානයෙන් යටපත් වූ සිත කෙලෙසුන්ගෙන් මුදවමි ආශ්වාස කරනුයේ හික්මෙයි. කෙලෙසුන්ගෙන් සිත මුදවමි ප්‍රාශ්වාස කරනුයේ හික්මෙයි. ධ්‍යානයෙහි අනිත්‍ය අනුව බලමින් ආශ්වාස කරමි හික්මෙයි. ධ්‍යානයෙහි අනිත්‍ය අනුව බලමින් ප්‍රාශ්වාස කරමි හික්මෙයි. විරාගානුපස්සීව ධ්‍යානයෙහි නුවලීම් වශයෙන් ආශ්වාස කරමි හික්මෙයි. විරාගානුපස්සීව ප්‍රාශ්වාස කරමි හික්මෙයි. විරාගානුපස්සීව වෙසෙන්නහුගේ නිරුද්ධ වන්නා වූ ක්ලේශයන්ගේ ඒ නිරෝධය අනුව බලමින් ආශ්වාස කරමි හික්මෙයි. නිරෝධය අනුව ප්‍රාශ්වාස කරමි හික්මෙයි. සෝවාන් ආදී මාර්ගයන්ගෙන් කෙලෙසුන් ඉවත් කරනුයේ ආශ්වාස කරමි හික්මෙයි. කෙලෙසුන් ඉවත් කරනුයේ ප්‍රාශ්වාස කරමි හික්මෙයි. රාහුලයනි, මෙසේ වඩන ලද පුන පුනා වඩන ලද ආනාපාන සතිය මහත් ඵල වෙයි. මහත් අනුසස් ඇති වෙයි. ආනාපාන සතිය මෙසේ වැඩූ කල්හි, මෙසේ බොහෝ කොට වැඩූ කල්හි යම් පශ්චම ආශ්වාස ප්‍රාශ්වාස කෙනෙක් ඇද්ද, අවසන් ආශ්වාස ප්‍රාශ්වාසයෝ එය දනිමින්ම නිරුද්ධ වන්නාහ, නොදනිමින් නිරුද්ධ නොවන්නාහ. බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදය බුදුපුත් රාහුල හිමියන් විසින් සතුටින් පිළිගන්නා ලදී. අධි ප්‍රඥා ශික්ෂාවෙහි හික්මවීම. බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් ආශ්‍රවයන් ශ්‍රේ කිරීමෙහි එනම් අධි ප්‍රඥාවෙහි හික්ම වූ අයුරු මජ්ඣිම නිකායේ චූල රාහුලෝවාද සූත්‍රයෙහි එන්නේ මෙසේය. සවැත්නුවර ජේතවනාරාමේහි විවේක සුවයෙන් වැඩවෙසෙන බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ගේ විමුක්තිය එනම් අරහත් ඵල පසක් කිරීමට සුදුසු ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරා ගොස් ඇති බව බුදුනුවණින් දුටුවහ. දැක රාහුලයන් ආශ්‍රවයන්ගේ ශේභාවයේ පිණිස හික්මවන්නේ මැනවී සිත්විය. රාහුල හිමියන් වෙත පැමිණි ඒ භාග්‍යවතුන් වහන්සේ, රාහුල, හිඳිනා පත්කඩක්ගෙන දිවා විහරණය පිණිස අන්දවනයට යැමුයි වදාළ සේක. බුදුරදුන් රාහුල හිමියන් සමග අන්දවනයට යද්දී සිය දහස් ගණන් දේවතාවෝ, අද ශාස්ත්‍රූන් වහන්සේ සිය පුත් රාහුල හිමියන් ආසවක්ෂය ඥානෙහි හික්මවන අයුරු බලන්නෙමුයි අන්දවනයට රැස්වූහ. රුක්මුලක පැන වූ අස්නෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ රාහුල හිමියන් අමතා, රාහුල, ඔබ කෙසේ සිතන්නේද? ඇස නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඔබ සිතන්නේ එය සැපයිද කියාද දුකයි කියාද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් එය මමය, මාගේය, මාගේ ආත්මයය ගැනීම සුදුසුද? එසේ ගැනීම නුසුදුසුයි ස්වාමීනි. රාහුල, ඔබ ඇසට අරමුණු වන රූප ගැන සිතන්නේ කෙසේද? ඒ රූප නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. ඒ රූප අනිත්‍ය නම් එය සුවද දුකද? දුකයි ස්වාමීනි. අනිත්‍ය වූ, දුක් සහගත වූ, වෙනස් වන්නා වූ ඒ රූප එසේනම් මමය, මාගේය, මාගේ ආත්මයයි තණ්හාවෙන් ගැනීම සුදුසුද? එසේ ගැනීම සුදුසු නැහැ ස්වාමීනි. රාහුල, ඔබ කෙසේ සිතන්නේද? ඇසත් රූපයක් නිසා යම් විඥානයක් හටගනීද? ඒ විඥානය නිත්‍යද අනිත්‍යද? එයත් අනිත්‍යයි ස්වාමීනි. ඒ විඥානය අනිත්‍ය නම් එය දුකද සැපද? දුකයි ස්වාමීනි. එසේනම් රාහුල, ඒ අනිත්‍ය වූ, දුක් වූ විඥානය මමය, මාගේය, මාගේ ආත්මයයි තෘෂ්ණාවෙන් ගැනීම සුදුසුද? එසේ ගැනීම සුදුසු නැහැ ස්වාමීනි. රාහුල, ඇසත් රූපයත් චක්කු විඥානයත් යන මේ තුන් දෙනාගේ එක්වීම නිසා යම් චක්කු ස්පර්ශයක් වේ නම් එය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. ඒ ස්පර්ශය අනිත්‍ය නම් එය සැපයිද දුකයිද? දුකයි ස්වාමීනි. ඒ ස්පර්ශය අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් එය මමය, මාගේය, මාගේ ආත්මයේ තෘෂ්ණාවෙන් ගැනීම සුදුසුද? එසේ ගැනීම සුදුසු නැහැ ස්වාමීනි. එසේනම් රාහුල, ඒ චක්කු සම්පස්සේ නිසා හටගන්නා වූ යම් වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් වෙයිද? එය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. එසේනම් ඒ වේදනා සැපද දුකද? දුකයි ස්වාමීනි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක නම් ඒ වේදනාව මමය, මාගේය, මාගේ ආත්මයයි තෘෂ්ණාවෙන් ගැනීම සුදුසුද? එසේ ගැනීම සුදුසු නැහැ ස්වාමීනි. සෝත, ගාන, ජීවහා, කාය යන ඉන්ද්‍රියන් පිළිබඳවද මෙනයින් ත්‍රිලක්ෂණ ස්වභාවය වේ වටහා දුන් බුදු හිමියෝ, රාහුල, මෙසේ නුවණින් දක්නා ආර්ය ශ්‍රාවකයා රූපාදී සියලු තන්හි ඇතිකර ගන්නා වූ කලකිරීම නිසා නොඇලීමට පැමිණෙන්නේය. විරාගයට පැමිණෙන්නේය. විරාගයට පැමිණීමෙන් සිත විමුක්ත වන්නේයයි වදාළහ. එසේ වදාළ කල්හි රාහුල හිමියන්ගේ සිත කිසි තැනක්හි උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් මිදිනි. සිය දහස් ගණන් දේවතාවුනට කෙලෙස් රජස් රහිත, කෙලෙස් මල රහිත සංස්කාර ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යමක් ඇද්ද ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයයි දහම් මැස පහළ විය. භාග්‍යවත් වූ බුදුපියාණන් වහන්සේ බුදුපුත් රාහුල හිමියන් යම් අනුශාසනාවකින් මෙහෙවා නිවන් දොරටුව කරා යොමු කළසේක්ද ඒ අනුශාසනාවේදීම දහස් ගණන් දේවතාවන්ද සියලු සංසාර දුක් නසාලූයේ උන්වහන්සේ මැනවින් අවබෝධ කොට වදාළ ඒ නෛර්යානික වූ සද්ධර්මය මැනවින් දේශනා කොට වදාළ බැවිනි. එබැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සත්තා දේව මනුස්සානං යන ගුණවාචී පදය ආරෝපිත වන බව දීඝනිකායේ පාසාදික සූත්‍රයෙහි සම්බුදු මුවින්ම මෙසේ දක්වා වදාළහ. චුන්දේනි, මම ඌ කලි මෙසමයෙහි පහළ වූ අරහත් සම්මා සම්බුද්ධ වූ ශාස්ත්‍රූ වෙමි. ඒ සම්‍යක් සම්බුද්ධ වූ මා විසින් මැනවින් අවබෝධ කොට වදාළ ධර්මය මැනවින් ප්‍රකාශ කරන ලද්දේය. නෛර්යානිකය ක්ලේශෝපශම පිණිස වන්නේය. මාගේ ශ්‍රාවකයෝද සද්ධර්මයෙහි අවබෝධ කරන ලද අර්ථ ඇත්තෝය. සසුන් බඹසර පරිපූර්ණය. හෙලිපෙහෙලි කරන ලද සියලු ධර්මය කැටිකොට දක්වන ලදී. දුක් දුරලුණු පිණිස දෙසන ලදී. නුවණැති සියලු දෙවි මිනිසුන් අතර මැනවින් ප්‍රකාශ කරන ලද්දේය. මම ඌ කලී මෙසමයෙහි පැවිදිව බොහෝ කල් ඇති පැසියම් වයසට පැමිණි ශාස්ත්‍රූ වෙමි. චුන්ද තෙරුන් හට කළ ප්‍රකාශයේ දෙව් මිනිසුන් අතර සද්ධර්මය සුප්‍රකාශිත යැයි වදාළේ දෙවි මිනිසුන් හට ශාස්ත්‍රූ වූ බවයි. මිනිසුන් අතර කොතෙකුත් ශාස්ත්‍රූ වූ පහළවන්නාහ. එහෙත් දෙවි මිනිසුන් අතර ශාස්ත්‍රූ බව ප්‍රකාශ කරනුයේ අරහත් සම්‍යක් සම්බුදුවරයෙකු පමණි. එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක්. සත්තා දේව මනුස්සානං යැයි පිළිනකරන සේක.